නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. එතකොට ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත්නි, පොත්පත් වලින් කියවීමත් ගුරු ඇසුරකින් ඉගෙන ගැනීමත් කියන එකේ ලොකු වෙනසක් තියෙනවා. ඒ වෙනස තමයි පොත්පත් කියවද්දී ඒ පොතේ පතේ තියෙන දහං අර්ථ සාමාන්‍ය නුවණ නැති කෙනෙකුට ගන්න බෑ. ගුරුවරු කියන්නේ ඒ ශාස්ත්‍රු ශාසනේ ශාස්ත්‍රු ශ්‍රී සද්ධර්මයේ අර්ථ මතු කරවනවා. දැන් ඔබට සමහරවිට මෙහෙම ධර්ම අහගෙන ඉන්නකොට එකපාරම හිතෙනවා ඇත්ත නේද කියලා. අහලා තියෙන එකේම සමන් නොහිතපු අර්ථයක් මතුවෙනවා. ගුරුවරු ධර්මයේ අර්ථ මතු කරවනවා. ඉතින් ඒ නිසා ශ්‍රී සද්ධර්මයේ අර්ථ මතු කරවනවා. ශාස්ත්‍රු ශාසනය පෙන්වලා දෙනවා. ඉතින් ඒ නිසා ගුරු දෙවිඳුන්ගේ ආශිර්වාදයෙන් අපි මේ ඔබට මේ ධර්මයේ මේ අහන්න සලස්වන්නේ. සත්‍විස් බෝධිපාංශික ධර්ම කියන්නේ සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත් බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. එයින් සතර සතිපට්ඨානේ කායානුපස්සනාව ගැන, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව ගැන අපි ඉගෙන ගත්තා. ධම්මානුපස්සනාව අපි ඉගෙන ගත්තේ එයින් පංච නීවරණ පිළිබඳව කොහොමද ආර්ය ශ්‍රාවකයා සිහි පිහිටවන්නේ කියලා අපි සතිපට්ඨාන සූත්‍රය ඇසුරින් ගණන් ගත්තා. පංච උපාදානස්කන්ධ පිළිබඳව කොහොමද සිහි පිහිටවන්නේ කියලා සතිපට්ඨාන සූත්‍රය ඇසුරින් ගණන් ගත්තා. අද අපි ඉගෙන ගන්නවා ආයතන පිළිබඳව. ධම්මානුපස්සන ආයතන කියන්නේ ඇස, කන, නාසය, දිවකය, මනස කියන ආයතන හය පිළිබඳව ආධ්‍යාත්මික, ඊළඟ බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන අරමුණු කියන මේ බාහිර ආයතන පිළිබඳව කොහොමද සතිපට්ඨානෙ වඩන්නේ කියලා. ඒතකොට දැන් මේ කරුණ හැම එකක්ම කියනකොට තේරෙන්නේ නැද්ද අපි මේ සංසාරයට වැටිලා තියෙන්නේ අපි ළඟම තියෙන දෙයකට මුලා වීම නිසා. සසර දුකෙන් නිදහස් වෙන්නේ මම මගේ මගේයි කියලා සලකන මේ ජීවිතේම අවබෝධ කිරීම නිසා. මේ අපිමයි හිර වෙලා ඉන්නේ මේ සසරට. ඒක උදාහරණයක් ගත්තොත් විලව් අල්ලන මිනිස්සු, අඳුරු අල්ලන මිනිස්සු කුරුම්බා කොම්බේකට මද්දක්කට ගහලා ඒ කුරුම්බා කොම්බේ උඩ සිදුරු කරලා රීලවට වඳුරට අත්තන්න පුළුවන් විදිහට ඇතුලේ ආහාරයක් තියෙනවා. ඉතින් මෙයා වඳුර ඇවිල්ලා මේක ඇතුලට අත දාලා අර ආහාරය අල්ලනවා මෙහෙම. ගුලි කරලා අල්ලගත්තට පස්සේ එයාට අත ගන්න බෑ. ඒ මොකුත් නැතුවනේ අත දැම්මේ. අර කල්ලගත්ත නිසා ගන්න බෑ. ඉතින් මෙයා මොකද කරන්නේ? මියා දැන් අර කුරුම්බ කොම්බි අදිනවා අදිනවා එහෙට්ට යම අදිනවා මෙහෙට අදිනවා වෙහසෙනවා. දැන් මද්දට අහුවෙලා. නමුත් මේ මද්දට අහුනේ තමා විසින්මයි. ඇයි මෙහෙම අල්ලගෙන ඉන්නවා? මේක අත්හැරියානම් හරි. ඒ වගේ අපි ඔක්කොම මේ දුක් විඳින්නේ මම මගේ මගේ ආත්මය කියලා අල්ලගත්ත නිසා. අපිට මේ කරගන්න බැරුව තියෙන්නේ, අත්හැරගන්න බැරුව තියෙන්නේ. අත්හරින්න බෑ කවදාවත් යථාර්ථය දකින්න නැතුව. අපි වචනින් කොච්චර කතා කළත් මේ අපි හැම දෙයක්ම අත්හරිනවා කියලා යථාර්ථය අවබෝධ කරන්නේ නැතුව අත්හරින්න බෑ. යමක ආස්වාදේ ආස්වාදේ වශයෙන්, ආදීනවේ ආදීනවේ වශයෙන්, නිස්සරණේ නිස්සරණේ වශයෙන් අවබෝධ කරන්නේ නැතුව අත්හරින්න බෑ. අන්නේ ඒ අවබෝධඥානෙ ලැබලා දෙන්න උපකාරී වෙනවා. යමක ආස්වාදේ ආදීනවේ නිස්සරණේ යථා ස්වභාවේ හොඳට ප්‍රකට කරවන සිහිය පිහිටෙවම. හොඳට සීහ පිහිටවල බලනකොට හොඳට පේනවා. දැන් ඔන්නේ අපි නගරයකට යනවා. නගරේ මිනිස්සු ගොඩක් ඉන්නවා. අපිට ගාණක් නැහැ මිනිස්සු ගැන. ඒකට අපි අපේ වැඩි කල්පනා කරනවා. ඊට පස්සේ කඩේකට යනවා, කඩේ බඩු ගන්නවා, ඇඳුම් කඩවලට යනවා, ඒව බලනවා. ඊළඟට පළතුරු කඩවල වලට යනවා, හැමතැනම ඇවිදලා ඇවිදලා එනවා. අපිට මතක නැහැ ටවුන් එකේ මිනිස්සුන්ගේ මොනවද කින්දමන්ද චරිත විස්තරයක් මොකවත් දන්නේ. අපි නගරේ එක තැනක නැවතිලා එක්කෙනෙක් දිහා බලනවා. එයා යන විදිය, කතා කරන විදිය, එන විදිය. එතකොට ඒ කෙනා යන එන විදිය ඒව ටික දිහා ටික වෙලා බලහිටියම අපිට එයා ඉන්නේ කලබලෙන්ද? යාවිච්ච මොකද්ද ස්වභාවය කියලා අපිට ඒකේ අර පුජ්‍යලියක් ගැන තේරුමක් එනවා. හේතුව අපි ඒකට අවධානය යොමු කරපු නිසා. හැබැයි අපි අපේ වැඩේටම අවධානය යොමු කරපු දවසේ අපිට මිනිස්සු ගැන ගානක් නැහැ. නමුත් මිනිස්සෙක් ගැන කල්පනා කරන් අවධානය යොමු කරපු ගමන් එයා කොහෙද යන්නේ, එයාගේ හැසිරීම මොකද්ද, කලබල චරිතයක්ද, තරහා යන චරිතයක්ද කියලා තේරෙනවා. ආන්නේ වගේ අපි මෙච්චර කාලයක් අපිට මේ තියෙන ඇහැ ගැන අපි බැලුවේ නැහැ. මොකද්ද මේ ඇහැ කියන්නේ? මොකද්ද මේ කන කියන්නේ? මොකද්ද මේ නාසය කියන්නේ? මොකද්ද මේ දිව කියන්නේ? මොකද්ද මේ කය කියන්නේ? මොකද්ද මේ මනස කියන්නේ කියලා බැලුවේ නැහැ. බැලුවේ නැති නිසා මේ කියාතා ස්වභාවය අපිටවත් තේරෙන්නේ නැහැ. ඇහෙන් රූප බලනවා. මොනවද මේ රූප කියන්නේ කියලා හිතුවේ නැහැ අපි. කනට ශබ්ද ඇහෙනවා. කොහොමද මේ කනට ශබ්ද ඇහෙන්නේ? මොකද්ද මේ ශබ්ද කියන්නේ කියලා හිතුවේ නැහැ. නාසයට ගඳ සුවඳ දැනෙනවා. මොකද්ද මේ ගඳ සුවඳ? කොහොමද මේ ගඳ සුවඳ දැනෙන්නේ කියලා හිතුවේ නැහැ. ඊළඟට දිවට රසය දැනෙනවා. රසය දැනෙනවා වුණාට අපි දන්නේ නැහැ කොහොමද මේ දැනෙන්නේ? කොහොමද මේ සිද්ධ වෙන්නේ? මේකේ යථා ස්වභාවය මොකද්ද තේරෙන්නේ නැහැ. කයට පහසක් දැනෙනවා, පහස විඳිනවා. නමුත් පහස කියන්නේ මොකද්ද? පහස දැනෙන්නේ කොහොමද කියලා හිතුවේ නැහැ. ඊට පස්සේ මනසට හිතෙනවා, අපි හිතනවා. නමුත් හිතෙන්නේ කොහොමද? ඒක කොහොමද දැනෙන්නේ කියලා අපි හිතුවේ නැහැ. ඒ නිසා අපිට අවබෝධ කරගන්න බැරි වුණා. ආන්න සතිපට්ඨාන ධම්මානුපස්සනා භාවනාවක් තියෙනවා. දැන් ධම්මානුපස්සනාවේ භාවනා ක්‍රම කීපයක් තියෙනවා. එකක් පංච නීවරණ ගැන සිහි පීත වීම. පංච උපාදාන ස්කන්ධය ගැන සිහි පීත වීම. ආයතන ගැන සිහි පීත වීම. බොජ්ජංග ධර්මිය ගැන සිහි පීත වීම. චතුරාරි සත්‍ය ගැන සිහි පීත වීම කියලා ධම්මානුපස්සනාවේ භාවනා ක්‍රම පහක් විස්තර කරනවා. එහෙන් අපි නීවරණ ගැන ඉගෙන ගත්තා. පංච උපාදානස්කන්ධය ගැනත් ඉගෙන ගත්තා. දැන් අද ඉගෙන ගන්නේ ආයතන පිළිබඳව. කොහොමද සතර සතිපට්ඨානේ මනාව සිහි පිහිටවන කෙනා පුනච පරම් භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චසු අජ්ජහත්තික බාහිරේසු ආයතනේසු. ධම්මානුපස්සනාවේ සිහි පිහිටවන කෙනා ආධ්‍යාත්මික බාහිර ආයතන ගැන සිහි පිහිටවනවා ධම්මානුපස්සනාව. කොහොමද ඇස කන නාසය දිවකය මනස නම් වූ ආධ්‍යාත්මික ආයතන හයත් රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු නම් වූ බාහිර ආයතන හය කෙරෙහි සිහි පිහිටවන්නේ කොහොමද? ධම්මානුපස්සනාව වඩන්නේ කොහොමද? ඉද භික්ඛවේ භික්ඛු චක්කුංච පජානාති. මෙහිලා මේ සංසාර දුකින් නිදහස් වෙන්න සතර සතිපට්ඨානේ සිහිය පිහිටවන කෙනා චක්කුංච පජානාති. ඇහැ ගැන දැනගන්නවා, මනාව දැනගන්නවා. ඇහැ කියන්නේ මොකද්ද කියලා. රූපේච පජානාති. ඇහැට පේන රූපේ මොකද්ද කියලා දැනගන්නවා. යංච තදු භයං පටිච්ච උප්පජ්ජති සංයෝජනං තංච ප්‍රජානාති. ඇහැත් රූපයත් මුල් වෙලා බැඳීමක් ඇති වෙනවා නම්, සංයෝජන ඇති වෙනවා නම්, ඒකත් දැනගන්නවා මෙන්න මෙහිමයි බැඳීම ඇති වෙන්නේ කියලා. යථාච අනුපන්නස්ස සංයෝජන සුප්පාදෝ හෝති. යං හේකින් නූපං සංයෝජන ඇති වෙනවා. මේ විදිහට ඇහැත් රූපයත් මුල් වෙලා ඒකත් දැන දන්නවා. සතිපට්ඨාන හොද්දට එයා දකිනවා, සීකරනවා, මනසිකාර කරනවා. තා ඊළඟට සතිපට්ඨානෙන් එයා දකිනවා යථාච උප්පන්නස්ස සංයෝජනස්ස පහනං හෝති. උපන්නා වූ සංයෝජන ප්‍රහාණය වෙලා යනවා නම් ඒකත් දකිනවා. යථාච පහීනස්ස සංයෝජනස්ස ආයතින් අනුප්පාද හෝති. යම් හේකින් ප්‍රහීන වූ සංයෝජන අත්හැරිලා ගිය ප්‍රහාණය වුණ සංයෝජන ආය කිසිම ආකාරයකින් හටගන්නේ නැත්නම් තමන්ගේ සිත තුළ ඒකත් දැනගන්නවා. ඒ කියන්නේ මේ ඇසේ ක්‍රියාකාරීත්වය ආරම්භයේ පටන් අවසානයේ දක්වාම සිහි පිහිටවල ඉන්නේ. මේක තන්නිකර ප්‍රඥා භාවනාව, මේ විදර්ශනාව, ධම්මානුපස්සන. සම්පූර්ණයෙන්ම ඇහැ, කන, නාසය, දිව, කය, මනස ගැන සම්පූර්ණයෙන් අවබෝධය. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු ගැන අවබෝධය. ඒ නිසා ඇති වෙන බැඳීම ගැන අවබෝධය. නෝපම් බැඳීම් හටගන්න හැටි අවබෝධය. ඊළඟට බැඳීම් දුරු වෙන හැටි අවබෝධය. ඒ බැඳීම් දුරු වුණාට පස්සේ ආයෙත් හටගන්නේ නැතුව මේ විනිදහසේ යනවාද? ඒද තේරුම් ගන්නවා මේ ඔක්කොම සතිපට්ඨානෙන්. සීහ පිහිටවීම තුළින්. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ ආයතන හය. ආයතන හය කියලා කියන්නේ ආයතනයක් කියන්නේ නිෂ්පාදනයක් කරනවානේ. මේ ආයතනය වල ස්වභාව තමයි හදනවා. මොනවද හදන්නේ? පංච උපාදාන ස්කන්ධය හදනවා. මොකද පංච උපාදාන ස්කන්ධය කියන්නේ සංකීර්තේන පංච උපාදාන ස්කන්ධා දුක්ඛ. සමස්තයක් වශයෙන් ගත්තොත් පංච උපාදාන ස්කන්ධයේ ස්කන්ධයේ දුක දුක හදනවා. සසර හදනවා මේ ආයතන වලින්. බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් මහණෙනි, සියල්ල කියන්නේ මොකද්ද? ඇසත් රූපයක්, කනත් ශබ්දයක්, නාසයත් ගඳ සුවඳක්, දිවත් රසයක්, කයත් පහසක්, මනසත් අරමුණක්. කවුරු හරි කිව්වොත් එහෙම මේ සියල්ල අත්හැරලා මං වෙන සියල්ලක් පනවනවා කියලා. නේතං තානං විජ්ජති. කවදාවත් ඒක කරන්න බෑ. සිදු වෙන හැකි දෙයක්. සියල්ල කියලා කියන්නේ ඇහැයි රූපයි. කනයි ශබ්දයි, නාසයයි ගඳ සුවඳයි, දිවයි රසයයි, කයයි පහසයි, මනසයි අරමුණුයි. දැන් බලන්න, ඇහත් ඇහැට පේන රූපත් හැර, කනත් කනට ඇහෙන ශබ්දත් හැර, නාසයත් නාසයට දැනෙන ගඳ සුවඳත් හැර, දිවත් දිවට දැනෙන රසයත් හැර, කයත් කයට දැනෙන පහසත් හැර, මනසත් මනසට හිතෙන අරමුණුත් හැර, ඔබට මේ ලෝකයක් ගැන කතා කරන්න පුළුවන්ද කියලා? ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ ලෝකී කියලා කියන්නේ මේ බඹයක් පමණ වූ ශරීරයට කියලා. අපි ලෝකය කියලා ඕන දෙයක් කතා කරනවා නම් එක්කෝ දැකපු රූපයක්, ශබ්දයක්, ගඳ සුවඳක්, රසයක්, පහසක්, සිතිවිලි ගොඩක්. ඕකෙන් තොර ලෝකයක් නෑ. මේ අස කනනාසි දිවකය මනස කියන මේ ආධ්‍යාත්මික ආයතනත් බාහිර ආයතනත් අවබෝධ කළොත් ලෝකෙම අවබෝධ කළා වෙනවා. ලෝකෙම අවබෝධ කළා වෙනවා. ඉස්සර හිටියා රෝහිතස්ස කියලා මහා ඍෂිවරේ. ඒ ඍෂිවරයා දා මේ නැගෙනහිර සාගරේ ඉඳලා බටහිර සාගරයට එක පියවරයි තබා නිර්දිහින්. එවැනි වේගවත් ගමන් ඇති ඍෂිවරය අවුරුදු 100ක් පුරාවට මේ සක්වලි කෙළවරට පියවර තබ තබා ගියා. ඒ කෙළවර හමු නොවි තිබියදීම චුත වුණා. මේ පරිලෝකයේ ඔහු දෙව්ලොව ඉපදිලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහින් දෙවිලා අහනවා, ඇවිදලා ලෝකයේ කෙලවරක් හොයන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ වදාලා, රෝහිතස්ස, ඇවිදලා ලෝකයේ කෙලවරක් හොයන්න බෑ. හරිනේ. දෙවිය කියනවා, හරිනේ, මං ඇවිද්දානේ, බැරි වුණානේ කියලා. හැබැයි රෝහිතස්ස, ලෝකයේ කෙලවරක් දකින්නතෝ නිවන් දකින්නත් බෑ කියලා. ස්වාමීන් වහන්සේ ඒක කොහොමද කරන්නේ කියලා ඇහුවා. රෝහිතස්ස ලෝකයේ කියලා කියන්නේ මේ බඹයක් පමණ වූ ශරීරයකට. එනිසා මේක කෙලවරටම දැනගන්න ඕන කියලා. දැන් බලන්න කෙලවරටම නිවේද මේ යන්නේ කියලා. මේ තේන හුස්ම රැල්ලෙන් පටන් ගත්තා මෙතනින්. මෙතනින් පටන් ගත්තා. සතිපට්ඨානේ ආස්වාස ප්‍රාස්වාස. ශාරීරික අභ්‍යන්තරයටම ගියා. මැරෙන මිනිය දක්වා ගියා. ඇට ඇට මිදුළු දක්වා කිඳා බහින වේදනාව ගැන බැලුවා. එයත් ඉක්මවාගේ හිතා ගන්නොත් බැරි සිටිවිලි සමුදාය ගැන හිතුවා. මේ සිටිවිලි හැසිරෙන ස්වභාවල් දිහා බැලුවා. සිටිවිලි නිසා උපදින පංච උපාදාන ස්කන්ධ යම් බැලුවා. දැන් බැලුවා මේ ඔක්කොම කැටි වෙලා තියෙන තැන් ටික මොනවද? අසත් රූපය, කන ශබ්දය. ওই ටිකේ තමයි ඔක්කොම කැටි වෙලා තියෙන්නේ. එතකොට එහෙනම් දැන් මේ තියෙන විදිහට ධම්මානුපස්සනා භාවනාවේදී ආයතන හය දැනගන්න ඕන. බාහිර ආයතන හය දැනගන්න ඕන. එහි ඒ නිසා ඇති වෙන බන්ධනී දැනගන්න ඕන. නූපම් බන්ධන ඇති වෙන හැටි දැනගන්න ඕන. උපම් බන්ධන නැති වෙන හැටි දැනගන්න ඕන. බන්ධන නැත්තටම නැති වී යන හැටි දැනගන්න ඕන. මේකට තමයි ආයතන භාවනාව උගන්වන්නේ. සිංහතුනි මේ ඇස නාම රූප නිසා හටගෙන තියෙනවා. ඇස කියන්නේ හුදෙක් සතර මහා ධාතු නෙවෙයි. පමණක් නෙවෙයි. මේ ඇහැ කියන්නේ ඇහැ බෝලේ විතරක් නෙවෙයි. මේ සතර මහා ධාතුත් නාම ධර්මියත් එකතු වුණාම තමයි ඇහැ කියන එක හැදෙන්නේ. නෑ නාම ධර්මය කියන්නේ මේ ඇහැට පේන්න ඕන. දැන් මේ ඇහැ සතර මහා ධාතු විතරක් නම් කෘතිමවම පේන ඇහැ හදන්න පුළුවන් වෙන්නව. කෘතිමව බෑ ඇහැ හදන්න. ඒ සතර මහා ධාතුත් ඒ රූප ධර්මිනුත් නාම ධර්මිනුත් එකතු වුණාම තමයි ඇහැ දෙන්නේ. නාම රූප පත්‍ය සලායතන. ඔන්න දැන් අපි කලින් සෝතාපන්න ඵලයට පත්වීමට නම් කියන දහම් වැඩසටහනේ පටිච්චසමුපාදය කියන ගැත් එක කොච්චර උපකාරයිද කියලා බලන්න දැන්. සලායතන නාම රූප පත්‍ය සලායතන. නාම රූප නිසා ඇහැ හැදිලා තියෙන්නේ කියලා අපි දකිනවා. ඇහි සතර මහා ධාතු තියෙනවා. ඒ වගේම වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන නාම ධර්ම තියෙනවා. ඔන්නේ ඇහැ කනන් නාම රූප නිසා හටගෙන තියෙන්නේ. නාසයත් එහෙමයි, දිවත් එහෙමයි, කයත් එහෙමයි, මනසත් එහෙමයි. ඒකට තමයි ආයතන භාවනාව අපි වචන වශයෙන් පුරුදු කරන්නේ. හේතුන් නිසා හටගත් මේ ඇස හේතු නැතිවීමෙන් නැති යනෙහි අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. මේ ඇස මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා මූලික වශයෙන් භාවනා පුහුණුව ලබන්න ඕන. ඒතකොට මේ සතිපට්ඨානේ සීහ පිහිටවීම හොඳට යාතුල වැඩිගෙන යනකොට ඇස කියන්නේ මොකක්ද කියලා යාතු දැනගන්න පුළුවන්. සතිපට්ඨානේ හිත පිහිටවන්නේ නැතුව ඇහැ කියන්නේ මොකක්ද කියලා අවබෝධ කරගන්න බෑ. ඔන්න ඇහැ අවබෝධ කරනවා. කනත් නාම රූප නිසා, නාසයත් නාම රූප නිසා, දිවත් නාම රූප නිසා, කයත් නාම රූප නිසා, මනසත් නාම රූප නිසා. මේ වගේ යථා ස්වභාවය අනිත්‍යයි. චක්කුන් මේ ඇහැ කියන දේ චලනේ චලංචේව චලනේ වෙවි තියෙන්නේ. වෙනසි වෙනසි තියෙන්නේ. මේ ආයතන හයම ඊළඟට මේ ආයතනවල ස්වභාවය තමයි වහා වෙනස් වෙනවා. සිඳී බිඳී යනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ජරාවට වයසට යෑමට අයිති දෙම කුමක්ද? ලිඩවීමට අයිති දෙ කුමක්ද? මරණයට අයිති දෙ කුමක්ද? ඒ තමයි මේ ඇස කන නාසය දිව කය මනස. අපි වයසට යනවා කියලා යනවා නම් යන්නේ මොකද්ද කියලා බලන්න මේ ආයතන හයෙන් තොරව දෙයක් වයසට යනවද? ලිඩ වෙනවා නම් මේ ආයතන හයෙන් තොරව දෙයක් ලිඩ වෙනවද? මැරෙනවා කියලා මේ ආයතන හයෙන් තොර දෙයක් මැරෙනවද? සජ්ජාති ජරා මරණ ඉපදෙනවා නම් ආයතන හයෙන් තොරෙන් දෙයක් ඉපදෙනවද? ඉතින් ඒ නිසා සමස්ත කෙනෙකුගේ සත්වයාගේ සමස්ත ජීවිතේම තමයි මේ ආයතනය. බුදුරජාණන් වහන්සේ වදාලා චක්කුම් පුරාණ මිදං කම්මං. චක්කුම් විච්චේ පුරාණ මිදං කම්මං. ඇහැ කියන්නේ පැරණි කර්මය. සෝතම් වික්ඛවේ පුරාණමිදං කම්මං. කන කියන්නේ පැරණි කර්මය. නාසය කියන්නේ පැරණි කර්මය. දිව කියන්නේ පැරණි කර්මය. කය කියන්නේ පැරණි කර්මය. මනස කියන්නේ පැරණි කර්මය. අභිසංකතං විශේෂයෙන් සකස් වූ දෙයක්. අභිසංචේතිතං චේතනාවට අනුව සකස් වෙච්ච දෙයක්. වේදනීයන් දත්තබ්බං. ගෞ මේක වේදන විඳවීම තුළින්ම අවබෝධ කරවන දෙයක්. මේ ආයතනය හැදිලා තින්නේ විඳවන් තමයි. වේදනාවකින් තොරව ඇහැ කියන එකක් එයාට ප්‍රකට වෙන්නේ නැහැ. එයාගේ කර්ම ඔක්කොම ඇහි වේදනාවත් එක්කම ප්‍රකට වෙවි යනවා. මේ වාගේ ඇහක් මේ වාගේ කනක් කනේ හැදය, කනට ඇහෙන දේවල් වල ස්වභාවය, ඇහි ස්වභාවය, නාසයේ දිවේ ශරීරයේ හැදේ රෝම කූපේක පව ස්වභාවය කර්මානුරූපවම හට ගන්නවා. දැන් ඔබට ලක්ෂණ සූත්‍රය කියවන්න ලැබිලා තියෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ රෝම කූපයක් පවා සංසාරේ කරගත්ත පින්වල ස්වභාවයට හැදිච්ච හැටි විස්තර කරනවානේ. එහෙනම් අපිත් මේ රෝම කූපයක් පවා අපිම කරගත්ත සංසාරේ ස්වභාවයට හැදිච්ච දේවල්. අපේ ශාරීරික උස දිග බලල අපි කියනවා මෙයාගේ මෙයා අම්මා වගේ, මෙයා තාත්තා වගේ කියලා අපි නම් දෙන්නට පුරාණ නිදන් කම්ම. අපි සුදුසුම වචන තමයි පැරණි කර්මයක්. අපිම කරගත් ඒවා. ඒ විදිහට තමයි මේ හැදුනේ. ඒ නිසාම තමයි මේක ජරා ජීර්ණ වෙලා යන්නේ. සමහර අයගේ අවුරුදු 100 පෙන්ලත් ඇහැ හොඳට පේනවා. 90 80 පෙන්ල ඇහැ හොඳට පේනවා. කන් ඇහෙනවා. ඇයි එයාලගේ පැරණි කර්මයක් කියේ ඈ? සමහර අයට අවුරුදු මේ අවුරුදු කතාවක් ඕනේ පෙරපාසල් වයසේම කන්නාඩි දෙක තාන්න ඕනේ ෂෝල්ට. ඇයි එයාලම කරගත්ත දේවා. මේ ඇහි ස්වභාවය. එනිසා මේ ඇහැ ජරා ජීර්ණ වෙලා වෙනස් වී යන දෙයක්. කන ජරා ජීර්ණ වෙලා වෙනස් වී යන දෙයක්. නාසය දිව කය මනස ජරා ජීර්ණ වෙලා වෙනස් වී යන දෙයක්. අනිත්‍යයි. ඇසට පෙනෙන රූපත් අනිත්‍යයි. රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු කියන ඒවා මේවත් හට ගන්නවා. සතර මහා ධාතු නාම රූප ධර්මය මුල් කරගෙන හට ගන්නවා. ඊතර මේ ඔකෝම වෙනස් වී යන දේවල්. අපි ඕලාරික වශයෙන් ගත්තොත් අපිට තේරෙන විදිහට ගත්තොත් අපිට දැන් අපි පුංචි කාලේ දැකපු රූප ශබ්ද ගන්ධ රස පහසත් දැන් අපිට පෙනෙන රූප ශබ්ද ගන්ධ රස පහස කොච්චර වෙනස්ද? වයසට ගියාට පස්සේ අත්දකින්න දේවල් තියෙන දේවල් කොච්චර වෙනස්ද? ඊට පස්සේ මේ වගේ අනිත්‍ය ස්වභාවය ඊළඟට දැන් බලන්න. දැන් ඇහැ ක්‍රියාත්මක වෙනකොට නාසය ක්‍රියාත්මක එක වෙලාවෙ ඉන්ද්‍රියන් දෙකක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒනට අපිට පේනවා ඇහෙනවා එක වෙලාවෙම. හේතුව ඉච්ඡර ඉක්මනින් මේ විඥානි හට ගන්න නිසා. ඉච්ඡර ඉක්මනට මේ ආයතන වෙනස් වෙවි යනවා. මේ ඇහැ අන්ධ වෙන්නේ ඒ හැටි වෙලාවක් යන්නේ නැහැ. කන බීරි වෙන්නේ ඒ හැටි වෙලාවක් යන්නේ නැහැ. මේ කය චප්පම් වෙන්න ඒ හැටි වෙලාවක් යන්නේ. මේ මනස අඩපණ වෙන්න ඒ හැටි වෙලාවක් යන්නේ. එච්චර අනිත්‍යයි. දැන් පුංචි කාලේ අපි පුංචි ශෙල්ලම් බඩු වලට බෝනික්කන්ට ඊළඟට ශෙල්ලම් ගෙවල් වලට චූටි චූටි දේවල් වලට ආස කළා. රූප ශබ්ද ගන්ධ රස පහස අපි තොටිල්ලේ නැලවෙන් ආස කළා. දරුණැලි විල ගියේ තාස කළා. පොඩි සීනුවේ හඳ තාස කළා. චූටි වතුර බේසමින් නටන් තාස කළා. දැන් ලොකු වෙනකොට ඒ රූප ශබ්ද ගන්ධ රස පහස වලට ආසාවල් තියෙනවද කියලා බලන්න. බලන්න ඇහැ රූපයන් නිසා හටගත්තා වූ ඒ බන්ධන ආසාවත් වෙනස් වෙවි යනවා. ආසාවත් වෙනස් වෙවි යනවා. අපි චූටි කාලේ දේවල් වලට ආස නැහැද? ඉස්කෝලේ ගිය කාලේ ආස රූප ශබ්ද ගන්ධ රස පහස වලට දැන් ආස නැහැ. දැන් ඕලාරික වශයෙන් ගත්තොත් දැන් ඔය මඟුල් තුලා වලට ගිහිල්ලා මෙයා හොඳයි කියලා මේ රූප ශබ්ද ගන්ධ රස පහස නෙමේ විවාහයක් කරගෙන ඉන්නේ. ඒකම පාසෙලා මේ ඊළඟ මාසේ නඩු දානවා. මේ ඕන වෙච්ච දේ මේ පාවෙනවා. මේ කාලෙකදී පැල් බැඳගෙන අහපු සින්දු පස්සේ දානවට වක් කැමති නේ. කොච්චර වෙනස් වෙනවද? ඇස කන නාසය දිව කය මනස කියන ඒවත් වෙනස් වෙවි යනවා. දැන් රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණුත් වෙනස් වෙවි යනවා. දැන් බලන්න ඒ කාලේ අහපු සිංහල සින්දු බලපු සිංහල චිත්‍රපටි දැන් කාලේ කොල්ලුගුරුට උවට කැමති නෑ. ඉතින් ඒ නිසා ඒ දැන් ඉන්න ආච්චිලා දැන් තියෙනවට කැමති නෑ. ඉතින් මේ විදිහට හැම දෙයක්ම වෙනස් වෙවි යනවා. දැන් ඇහෙන් අපි රූප බලන්න ආශ කරනවා. කනින් ශබ්ද අහන්න ආශ කරනවා. මේක තමයි ඇහැයි රූපේ අතර තියෙන බන්ධනේ ආශාව. එතකොට අපිට හිතෙනවා අපි මේ රූප වලට ගොඩාක් ආසයි. මට නම් මේව නොදැක නම් ඉන්න බව මේව නැති වුණොත් මට මක්ක වේද දන්නේ. අනේ මේ හඳ මට අහන්න ඕන මේ හඳ නැති වුණොත් මට මක්ක වේද දන්නේ. මේ ගඳ සුවඳ මට ඕන. මේ රසය මට ඕන. මේ පහස මට ඕන. මං නම් මෙහෙම්මයි හිතන්නේ කියලා අපි මේ රූප ශබ්ද ගන්ධ රස පහසත් එක්ක බැඳිලා ඉන්නවා. කොච්චර බැඳලා ඉන්නවද කියනවනම් ඇහි රූපයයි අපිට වෙන් කරගන්න බෑ. අපිට මේව අත්හැරගන්න බෑ වගේ පේනවා. කොහොමද මේව අත්හරින්නේ කියලා හිතෙනවා. ඒ වුණාට මෙහෙම එකක් තියෙනවා. දැන් අපි දැන් ඔය බලන්න දැන් සමහර වයසක ඉන්නවනේ මේ පරණ ගෙදරට මාසයිනේ. පරණ ගෙදෙට්ට මාසයි. සමහර මිනිස්සු මැරිලා සමහර නෙවෙයි 90%ක් මැරිලා ඒ ගෙවල් වලම උපදිනවා. පරණ සිටිවිලිත් එක්කම පෙරේත වෙලා ඉන්නවා. එයාලා ඒවත් එක්කම බැඳිලා. ඒ රූප ශබ්ද ගන්ධ රස පහසත් එක්කම ඒ ආයතන හයත් බැඳිලා. එතකොට ඕක මෙන්න මේම දෙයක්. කොට්ටිත මහ රහතන් වහන්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඇහුවා ප්‍රිය ආයස්මත්නි ඇස රූපේට බැඳිලාද තියෙන්නේ? රූපේ ඇහැට බැඳිලාද තියෙන්නේ? දැන් මේ ඇස් වලට මෙච්චර රූප වලට බය ආසයි තියෙන්නේ. මේ ඇහැ රූපයට බැඳිලාද රූපේ ඇහැට බැඳිලාද? කන ශබ්දයට බැඳිලාද ශබ්දේ කනට බැඳිලාද? නාසය ගඳ සුවඳට බැඳිලාද ගඳ සුවඳ නාසයට බැඳිලාද? දිව රසයට බැඳිලාද රසය දිවට බැඳිලාද? ඊළඟට කයට කය පහසට බැඳිලාද පහස කයට බැඳිලාද? මනස අරමුණු වලට බැඳිලාද අරමුණු මනසට බැඳිලාද? මේ විදිහට මේ ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතන වලට බැඳිලාද කියලා ඇහුවා. සාරිපුත්තු මහා රහතන් වහන්සේ වදාළා ආයස්මතිනී ඇහැ රූපිත බැඳිලා නැහැ. කන ශබ්දයට බැඳිලා නැහැ. ඒ කියන්නේ ඇහෙන් අහවල් රූප ඕනම කියලා ඇහැ හොයන්නේ නැහැ. කනෙන් අහවල් ශබ්දෙම ඕන කියලා කන හොයන්නේ නැහැ. නාසයෙන් අහවල් ගඳ සුවඳම ඕන කියලා හොයන්නේ නැහැ. කයෙන් අහවල් පහසම ඕන කියලා කියන්නේ නැහැ. දැන් මේ කොහොමද එන අපිට තේරුම් ගන්න? සාරිපුත්‍ර මහා රහතන් වහන්සේ වදාළා මේව ඔක්කොම බැඳිලා තිබ්බනම් නිවන් දකින්න බෑ. එහෙනම් කොහොමද ඔබ නිවන් දකින්නේ? ආයස්මතුනේ මම උපමාවක් කියන්න. කළු හරකයි සුදු හරකෙකුයි ඉන්නේ. නැත්නම් කළු හරකයි රතු හරකයි හරි රතු හරකයි සුදු හරකයි වගේ පාට දෙකේ හරක් දෙන්නේ කියන. කළු හරකයි සුදු හරකයි කඹයකින් බැඳලා තියෙනවා. බැඳලා තියෙනකොට ඔන්න දැන් කළු හරක යනවා මැද්දගෙන සුදු හරකත් යනවා. දැන් කවුරු හරි කියනවා කළු හරක සුදු හරකට බැඳිලා. සුදු හරක කළු හරකට බැඳිලා කියලා කියනවා. දැන් හරිද? නෑ. ওই දෙන්නම බැඳුනේ කඹේ. කඹේ කැපුවා නම් දෙන්න නිදහස්. ඇහැ රූපෙට බැඳිලත් නැහැ. රූපය ඇහැට බැඳිලත් නැහැ. නමුත් ඇහෙන් රූප බලන ආශාව එතන තෘෂ්ණාව තියෙනවා. තෘෂ්ණාවෙන් තමයි මේ දෙක බැඳෙන්නේ. තෘෂ්ණාවයි. හොඳට තේරුම් ගන්න මේක. ඊට පස්සේ ඔන්න දැන් අපි කියමුකෝ තරුණ දුවෙකුත් ඉන්නවා තරුණ පුතෙකුත් ඉන්නවා. කාලයක් යනකොට මේ දෙන්න අතර ප්‍රේම සම්බන්ධයක් හටගන්නවා. ඊටකොට කාලයක් යනකොට මෙයා මට බෑ නෑ නැතුව බෑ මෙයා නැතුව බෑ කියලා දැන් දෙන්නට දෙන්න නැතුව බෑ. ඒකට අපි කියනවා මෙයා මේ දුව අර පුතාට බැඳිලා. මේ පුතා අර දුවට බැඳිලා කියනවා. මේ පුතා අර දුවට බැඳිලා නම් දුව මේ පුතාට බැඳිලා නම් එයයි උපතින්ම බැඳෙන්න ඕන. දැන් මේ දින යසට තරුණ වියතෙන කල වෙන වෙන ඉස්කෝලවල වෙන වෙන ගම්වල වෙන වෙන ගෙවල් වල හොඳට හිටියන්නේ. දැන් මොකද මේ නැතුව බැරි? එයානේ යාලගේ ශරීරවලවත් රූප ශබ්ද ගන්ධ රස පහසවත් නෙමෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. මේ අතර ඇති වෙච්ච ආසාව ප්‍රේමය චන්දරහගය. ඔය නිසා තමයි අපිට ප්‍රශ්න වලින් මිදෙන්න පුළුවන් වෙන්නේ. නැත්නම් ඇහැ ඇරියොත් එහෙම රූප වළක්වන්න බෑ. ඈත රූප පේනවා. කනට ශබ්ද ඇහෙනවා. ඇස් දෙක නම් පියාගත් හැකි. කන් දෙකට මොකද කරන්නේ? නහයට මොකද කරන්නේ? දිවට රසය දැනෙනවා. ඕනේ කන් දෙකත් වහගත්ත කි නහයත් වහගත්ත කි කටත් වහගත්ත කි ඇඟට මොකද කරන්නේ? හරි ඇඟට නිදි කරවුවේ කි හිතට මොකද කරන්නේ? කොයින් හරි ඉන්ද්‍රියකින් අරමුණු වෙනවා. එහෙනම් මේකෙන් ගැලවෙන්නේ කොහොමද? තෘෂ්ණාව තමයි මේ දෙකේ ප්‍රශ්නේ. මේ ඇහැ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් දැක්කොත් ඇහැට පේන රූප අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් දැක්කොත් යථාර්ථය දැකීම නිසා තෘෂ්ණාව ප්‍රහාණය වෙනවා. එතකොට ඇහැත් තියෙනවා රූපත් තියෙනවා බන්ධනේ නැහැ. සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා අත්ති ආහසෝ භගවා චක්කු භාග්‍යතුන් වහන්සේට ආශ්මතුනි ඇහැ තියෙනවානේ. භාග්‍යතුන් වහන්සේ තැහින් රූප බලනවානේ. නත්ති තථාගතස්ස චන්දරාගෝ. ඒ බුදුරජාණන් වහන්සේට චන්දරාගය නැහැ. සුයිමුත්ත චිත්තෝ භගවා. භාග්‍යතුන් වහන්සේගේ හිත මනාව මිදුන හිතක්. නිසා බුදුරජාණන් වහන්සේ රූප බලනවා. බුදුරජාණන් වහන්සේ ශබ්ද අහනවා. බුදුරජාණන් වහන්සේට ගන්ධ සුවඳ දැනෙනවා. බුදුරජාණන් වහන්සේට රසය දැනෙනවා. බුදුරජාණන් වහන්සේට පහස දැනෙනවා. බුදුරජාණන් වහන්සේට සිතට අරමුණු වෙනවා. චන්ද රාගේ නැහැ. ඇහි රූපයයි අතර බන්ධනේ නැහැ. මේක වෙන්නේම යථාර්ථයේ දෙකීම තුලින්. එතකොට මෙහෙම මෙන්න ඇහැ මෙන්න රූපය මෙන්න බන්ධනය මෙන්න නූපම් බන්ධනය ඇති වෙනවා මෙන්න උපම් බන්ධනය නැති වුණා ආය බන්ධන නැත්තරම නැති වී යන ස්වභාවයට හිතපත් වුණා කියලා හොඳට සිහින් දකින ස්වභාවය තමයි ධම්මානුපස්සනාව. ධම්මානුපස්සනාව එතකොට ওই විදිහට කන ගැනත්, නාසය ගැනත්, දිව ගැනත්, කය ගැනත්, මනස ගැනත්, අරමුණු ගැනත් අපි හොඳට මනසිකාර කරන්න ඕනේ. මේ ආයතන පබ්බතේ නැත්නම් ආයතනය ගැන ධම්මානුපස්සනා භාවනාව පිංගතුණි විදර්ශනාවෙන් තේරුම් ගන්න දෙයක්. එතකොට දැන් භාවනාව පුහුණු වෙන, භාවනාව තේරුම් ගන්න කෙනා මොකද්ද මුලින් කරන්න ඕනන්නේ? එතතම මේ දහම් වැඩසටහනේ අරමුණ නොදන්නා කෙනෙකුට ධම්මාවත පෙන්වා දෙන්නේ. ඉතින් ඒ නිසා මේක ඔබ සරලව පුහුණු වෙන මාර්ගයක් හොයා ගන්න ඕන. ඒකට තමයි ඔබ ඇහැගෙන විමසන්න. පින්වතුනි ඇත්තටම ගත්තොත් මේ බුද්ධ ශාසනයේ මාර්ගඵල අවබෝධයක් කරා යන විදිහට ශ්‍රද්ධාවටපත් වෙන්නේ මේ ආයතන හය ගැන තේරුම් ගැනීමෙන්මයි. ඇයි මං එහෙම කිව්වේ? බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඇස අනිත්‍යයි. ඒක ඒ ගැන ශ්‍රද්ධාවෙන් අදාහ ගන්නවා නම් කෙනෙක් ඇහැ අනිත්‍යයි කියලා ශ්‍රද්ධාවෙන් අදාහ ගන්නවා. ශ්‍රද්ධාවෙන් අදාහ ගන්නවා කියන්නේ එයා දැකලත් නැහැ. අවබෝධ කරලත් නැහැ. අර කියන කෙනා ගැන විශ්වාසයෙන් පිළිගන්නවා. ඇහැ අනිත්‍යයි නයි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඇහැ අනිත්‍යයි කියලා කෙනෙක් පිළිගන්නවා නම් ශ්‍රද්ධාවෙන් අදාහ ගන්නවා නම් එයා තමයි කිව්වා ශ්‍රද්ධානුසාරී. එතකොට කෙනෙක් ඇහැ අනිත්‍යයි කියලා ධර්මයෙන් විමසනවා. බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනා ඇසුරෙන්, දහම් කරුණු ඇසුරෙන්, තමන්ගේ සී කල්පනාවෙන්, සතිපට්ඨානයේ සී පිළිපදලා හොඳට විමසනවා. දැන් අරයා පිළිගැනීමෙන්ම නතර වුණේ නැහැ. තව විමසනවා. මේ ඇහැ අනිත්‍ය වෙනවා කියලා. හැබැයි එක ඉලක්කයක් තියා අනිත්‍යයි කියන අරමුණ මුල් කරගෙනම තමයි විමසන්නේ. මේ අනිත්‍ය වෙන්නේ නැතුව වෙන ක්‍රමයක් තියෙනවද කියලා පැටි දෙකකට යන්නේ. ওই පටිච්චසමුපාදයේම විමසනකොට අමාරු මේක නිමිනිසුන්ට. පඬිතමානි මිනිසුන්ට පටිච්චසමුපාද විමසන්න බෑනේ. එයා විමසනවා මේ දැන් ශ්‍රද්ධාන අපි ශ්‍රාවකයෝනේ. මම ශ්‍රාවකෙක් ගැන කියන්නේ. නාම රූප පත්‍ය සලායතනං කිව්වොත් ඇහැ කනනාසි දිවකය මනස හැදිලා තියෙන්නේ නාම රූප නිසාම කියලා තමයි විමසන්නේ. එතනින් එහාට යා වෙන දේවල් විමසන්නේ නැහැ. මොකද සතිස් කෝටි 10000 වාරයක් බුදුරජාණන් වහන්සේ විමසලයි නාම රූප පත්‍ය සලායතනං කියලා දේශනා කළේ මේක තෝරලා බෙල්ල හරියටම දුන්නාට පස්සේ ආත අමුතු පරිශන කරන්න ඕනේ නැහැ මේක විමසන්න තියෙන්නේ. ඒ නිසා එයා මොකද කරන්නේ? එහ අනිත්‍යයි කියලා විමසනවා. මුද්දට යෝනු යෝනිසෝ මනස්කාරයෙන් විමසා විමසා ඉන්නවා. එතකොට එයාට අදහා ගැනීමටත් එහා ගිය දහන් විමසීමක් තියෙනවා හිතේ. අන්න එයාට කියනවා ධම්මානුසාරී කියලා. ඔන්න මෙහෙම විමසා විමසා විමසා ඉන්නකොට මෙයාට අවබෝධ වෙනවා ඇත්තටම ඇහැ අනිත්‍යයි, මේකක් නම් ඇත්ත සත්‍යයි කියලා. ඇහැ අනිත්‍යයි කියලා එයා සත්‍ය ඥානෙට පත් වෙනවා. හැබැයි කෙලෙස්සරේ උන්නේ මුළුමනින් කෙලෙස්සේ උන්නේ. එයා සම්පූර්ණයෙන්ම ඇහැ අනිත්‍යයි කියන කාරණාව සත්‍යයි කියලා අවබෝධ කළා. ඒ නිසා මෙතන මම මගේ මගේ ආත්මය කියලා දෙයක් ගන්න නෑ කියලා ශක්කාය දිෂ්ටිය මගේ කියන හැඟීම නැත්, එයාගේ හිතින් නැති වුණා. අන්න යාට තමයි කියන්නේ සෝතාපන්න වුණා කියලා. ඒකේ චන්දරාංගී දුරු කරගෙන මනාව නිදහස් වන කෙනාටයි රහතන් වහන්සේ කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ කන කියන එක අනිත්‍යයි. මේක අදාහ ගන්න කිව්වා. ඒකේ නම් සද්ධානුසාරයි. ඒක නුවණින් හොද්දට විමසා විමසා තේරුම් ගන්න කිව්වා. එයා ධම්මානුසාරයි. කන අනිත්‍යයි කියලා සත්‍යයි කියලා සත්‍ය ඥානෙටපත් වෙනවා සෝතාපන්න වෙනවා. ඉනිසම් මාර්ගඵල අවබෝධයකට කෙනෙක්ගේ ප්‍රඥාව වේගයෙන් ඇදගෙන යනවා මේ ආයතන භාවනාව. ආයතන ගැන නුවණින් විශ්ීම. ඒ නිසා අපිට තියෙන පළවෙනි පියවර එහෙනම් මොකද්ද? මේක ඇත්තන් කියලා අදහගන්න එක. ඇහ අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, කාය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කාය අනිත්‍යයි, මනස අනිත්‍යයි. අනිත්‍ය වෙන්නේ මේක නිත්‍ය නොවන්නේ හේතුන් නිසා හටගෙන හේතු නැතිවීමෙන් නැතිවීම නිසා. එනිසා යා භාවනා වශයෙන් හිත පුරුදු කරනවා. හේතුන් නිසා හටගත් හේතු නැතිවීමෙන් නැති යන මේ ඇස අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. ඇස මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ. හේතුන් නිසා හටගෙන හේතු නැතිවීමෙන් නැති යන මේ කන, නාසය, දිව, කය, මනස මේ සියල්ල අනිත්‍යයි, අනිත්‍යයි. මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ. එතකොට එයා ওই විදිහට නුවණින් දකිනකොට එයාට තේරෙනවා මේ ඇහැට පෙනෙන රූපත් අනිත්‍යයි. නිට්ටිය නෑ. ශබ්දත්, ගන්ධ සුවඳ, රසය, පහස, අරමුණු මේ ඔක්කොම අනිත්‍යයි. ඒවත් අනිත්‍ය විදිහට දකිනවා. එතකොට අනිත්‍ය විදිහට දකිනකොට ඇහැයි රූපයයි නිසා තමයි ඇහි විඥානේ හටගන්නේ. ඇහත් අනිත්‍ය නා රූපත් අනිත්‍ය නා. ඇහි රූපය නිසා හටගන්නා වූ විඥානය කුතෝ නිච්ඡම් පරිස්සති? කොහොමනම් නිට්ටි වෙන්නේද? ඇහත් අනිත්‍ය නා රූපයත් අනිත්‍ය නා. ඒ දෙක නිසා හටගන්න විඥානය කොහොමද නිට්ටි වෙන්නේ? විඥානය ඇහි විඥානයත් අනිත්‍යයි. ඇහැ රූපේ විඥානයයි එකතු වීම ස්පර්ශය. ඇහත් අනිත්‍ය නම් රූපත් අනිත්‍ය නම් ඒ දෙක නිසා හටගත්තා වූ විඥානෙත් අනිත්‍ය නම් ওই තුනම එකතු වීම කොහොම නිට්ටි වෙන්නද? ස්පර්ශයත් අනිත්‍ය. ඇසි ස්පර්ශය නිසා වේදනාව හටගන්නවා. ඇහි සැප දුක රහිත වේදනාව. ඇහි ස්පර්ශය නිසා හටගන්නවා. ඇහත් අනිත්‍ය නම් රූපත් අනිත්‍ය නම් ඇහි විඥානෙත් අනිත්‍ය නම් ওই තුනම එකතු වීම ස්පර්ශයත් අනිත්‍ය නම් ඒ ස්පර්ශයෙන් සහට ගන්නව වේදනාව කොහොමනම් නිට්ටි වෙන්නේද? වේදනාවත් අනිත්‍යයි. ඇහත් අනිත්‍ය නම් රූපත් අනිත්‍ය නම් ඒ දෙක නිසා ඇතිවෙච්ච විඥානෙත් අනිත්‍ය නම් ස්පර්ශය නිසා හටගත්තා වූ ඇසේ රූප හඳුනා ගැනීම කොහොම නම් නිත්‍ය වෙන්නද? ඒ ඇසේ ස්පර්ශය නිසා හටගත්තා වූ ඇසේ චේතනාව කොහොම නිත්‍ය වෙන්නද? මේ සියල්ලම අනිත්‍යයි කියලා දකිනවා. අනිත්‍යයි කියලා දකිනවා නම් ඇහෙන් රූපයකට කොහොම බැඳෙන්නද? අන බන්ධනෙත් නැතිලා යනවා. ඇහත් දකිනවා, රූපෙත් දකිනවා. ඒ දෙක නිසා ඇති වෙන බන්ධනෙත් දකිනවා. සිහියෙන් දකින්නේ සතිපට්ඨාන. නූපම් බන්ධන හටගන්න හැටි දකිනවා. උපම් බන්ධන ප්‍රහාණය වෙන හැටි දකිනවා. ඒ බන්ධන ආය හට ගන්න නැති තත්වයටපත් වෙන හැටි සත්‍යපත්තානෙන් දකිනවා. මේ විදිහට ආයතන 6 කෙරෙහිම අනාවශ්‍ය පිටවනු. දැන් මේවා තේරුම් ගැනීමෙන් කරන්න තියෙන ඔබට ඉන්ෂාල්ලා මේ ආයතන අනිත්‍යයි කියන එක අදාහ ගන්න. දැසේ යමා නිවන් සුව බොහෝ දුර නොවේ කියන මේ සතිපට්ඨාන පොතෙන් සිතට සුව දෙන භාවනා පොතෙන් මේ භාවනාව ඉගෙන ගන්න. ලොකු සාන්නාංශයේ ආයතන භාවනාව තියෙනවා අපිට පුහුණු කරවපේක. ඒ දේශනාව හොයාගෙන අහන්න. ඊළඟට සංයුත්තනිකාය 4 සලායතන පබ්බතිය කියලා සලායතන ආයතන 6 ගැනම වෙනම සූත්‍ර දේශනා එකතුවක් තියෙනවා සංයතනිකාය 4 කියලා. ඒමුත් ඇස කන නාසය දිව කය මනසය ගැන සූත්‍ර දේශනා බුදුරජාණන් වහන්සේ විස්තර කරපු හැටි තව තව ඉගෙන ගන්න. එතකොට හොඳට මේ ආයතන ගැන සමන්ත ඥානෙ උපදිනවා, දැක්ම උපදිනවා, අවබෝධය පිරිසුදු වෙනවා. මේ මඟ පෙන්වීමක් විතරයි මේ කරන්නේ. දැන් භාවනා පුරුදු වෙන කෙනා මේ ආයතන හය හේතුන් නිසා හටගත්තින් හේතු නැතිවෙමින් නැති වෙන හේන් අනිත්‍යයි අනිත්‍යයි කියලා එක එක ආයතන ගැන මනසිකාර කරන්න. බාහිර ආයතන ගැන මනසිකාර කරන්න. විඥාණය ගැන මනසිකාර කරන්න. ඒක හිතට හුරු කරගන්න ඕන. හිතට හුරු කරගන්න. ඔබට අවස්ථාවක් ලැබෙනවා ආයතන හය අවබෝධ කරන්න. දැන් පුරුදු වෙන කෙනෙක්මයි ආයතන හය අවබෝධ කරන්නේ. මේ ලෝකේ යන්තා ග්‍රහතන් වහන්සේලා පහළ වුණාද? ඒ සියලු රහතන් වහන්සේලා මේ ආධ්‍යාත්මික බාහිර ආයතන හය අවබෝධ කළ ශේක්මය. මේ ආයතන හය නිදහස් වූ ශේක්මය. ඒ නිසා අපිටත් නිවන් මාර්ගයේ පිහිටක් ගන්න ඕන නම් මේ අනිත්‍යතාවයම සංසන්ද ඕනේ. ඉතින් ඒ නිසා මේ විදිහට යා කල්පනා කරනකොට යාන්ට තේරෙනවා තමා තුළ මේ ආධ්‍යාත්මික ආයතන හය බාහිර ආයතන හය සංයෝජන මේවා ක්‍රියාත් හට ගන්න වෙනස නැහැටි ක්‍රියාත්මක වෙන විදිහට තමයි අන් අයගෙත් මේක සිද්ධ වෙන්නේ. තමාගෙත් බාහිරත් සිද්ධ වෙන එකම ධර්මතාවයක් තියෙනවා කියලා තේරෙනවා. මේ ආයතන හයේ හට ගැනීම වෙනසීම පේනවා. සංයෝජනයන්ගේ හට ගැනීම වෙනසම පේනවා. ඊළඟ තව තව සතිපට්ඨානී ධම්මානුපස්සනාවෙන් සියේ පිටවනකොට හේතුඵල ධාමෙන් හටගත් අනිත්‍ය වූ සංකතු මෙවැනි වූ ආයතන හයක ක්‍රියාකාරීත්වයක් තියෙනවා කියලා හොඳට සියේ පිටවනවා. ඥානෙ දිනු වෙලා යනවා. කිසි දෙයකට මේ ආයතන ආත්මයාත්මික හෝ බාහිර හෝ ඇලෙන්නේ නැති වී යනවා. සංයෝජන ප්‍රාණය වෙලා යනවා. නැචකින්චි ලෝකේ උපාදීති ලෝකෙ කිසිම දෙයක් උපාදාන කරගන්නේ නැහැ. මේ විදිහටත් භික්ෂුව ධම්මානුපස්සනාවේ යෙදෙනවා. ඔය තමයි ධම්මානුපස්සනාවේ ආයතන භවනා කොටස. ඒ නිසා ඔබ අපි කාටත් මෙතුවක් කල සංසාරේ මුලා වුණ මේ ආයතන හය සසරේ අපිට ලැබෙනවා නම් ලැබෙන්නේ ආයතන හය. මොන ලෝකෙ ගියත් ලැබෙන්නේ ආයතන හය. ඒ නිසා අපිට මේ ආයතන හයෙන් නිදහස් වීම පිණිසම අද මේ ධර්ම ශ්‍රවණය හේතු උපකාර වේවා කියලා ඔබ සිහි කරගන්න ඕන, අදිස්ථාන කරගන්න ඕන. ඉතින්